ඔබට මොකද හිතෙන්නේ? මොකක්ද අමාරු? ඌ අසලෝමය 100ට කපලා නෙමෙයි 100ට පළලා කපනවා කියන්නේ එක පළනවා කියන්නේ තව එකක් තේරුණා නේද ඌ 100ට පළලා එයි මෙහෙ එකකින් තවත් එකක් ඈත කියලා විදිනවා කියන එක තමාරු කියලා වෙයිද ආනන්ද සාමණේර සූත්‍ර දුන්න ස්වාමී විභාගික දාසෙන් අරක මොකක්ද කියන්නේ මිච්චමි කුමාරවරු කරන වැඩේ මොකක්ද කියලා කියනවා. ඔය අස්සලෝමයක් 100ට පනලා එයින් එකකින් ඒ තවත් එක අස්සලෝමයකට විදිනවා කියන එක අති දුෂ්කර බොහොම අමාරුයි. එහෙනම් ආනන්ද දැනගන්න කියලා මේ අවිද්‍යා අන්ධකාරය පළලා මේ අමා මහ නිවන සාක්ෂාත් කරනවා කියන කාරණේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා කියන කාරණේ ඊටත් වැඩිය දුෂ්කරයි කියලා. නමුත් ඒ දුෂ්කර දේ කලින් නැද්ද ලෝක සත්‍ය කරා නුවණ තියෙන වීර්යය තියෙන ඒකට සකස් වෙච්ච පින තියෙන නුවණැති පුණ්‍යවන්ත දෙවි මිනිසුන් මේක කරගත්තා. රීකතනක තියෙනවා චාපා තිරණිය වදාන ගාථා. ඒ ඔබ අහලා තියෙනව නේද? ගයාවේ ඉඳලා බුදුරජාණන් වහන්සේ බුද්ධගයා මේ බරණැසට පස්සක මහණුන් මුණ ගැහින්න යද්දී මාගදී කෙනෙක් මුණ ගැහුණා. කවුද? ඕ මුඛකාචීක ආජීවක කියන්නේ ඒ විද්ධිතය පැවිදි වෙලා හිටියේ. බුද්ධ ශාසනයේ නෙමෙයි අන්‍යාගමික මේ තාපස ආරාමයක ආදී වශයෙන් මෙයා පැවිදි වෙලා හිටියා. ආජීවක කියන්නේ ඒකයි. මෙයා ගිහිල්ලා හැරිලා ගියා කියනවනේ ආ ඒකක් වෙන්න පුළුවන් කියලා. ඇහුවා කියන වාග්යතුන් වහන්සේ කවුද කිඳමන්ද කියලා අහමා. ඒ කියන්නේ අනාත්ම ජීවිත කියලා ඇහුවා. ඒ කියන්නේ සියල්ල ජයගත් කෙනෙක් කියලාද ඔබ කියන්නේ කියලා ඇහුවා. වාග්යතුන් වහන්සේ වදාලා අනාත්ම ජීවිත කියලා කියනවා නම් සියල්ල ජයගත්තා කියලා කියනවා නම් මනාකට ජීවිතේ මට තමයි ඔතු උපක මොකද කළේ ඔළුව වගලා හා ඒකත් වෙන්න පුළුවන් තමයි කියලා ඇවිලා ගියා. ගියා ගියාම මෙයා ගිය කැලේකට. කැලේට ගිහිල්ලා වණ භාවනා කරගෙන ඉඳි ඒ කැලේ හිටිය වැද්දොරිලා. වැද්දු කීපව අඳුරනවනේ නේ. ඉතින් මේ වැද්දි නායකයා පැහැදිලා දැන් මෙයා පැවිද්දෙක් නේ. උපකට ගොඩාක් මේ සැලකුව දවසක් වෙදිනායකයා නැතිව වෙදිනායකයාගේ දූට යන්න කිව්වා දානමානාගෙන්. දුව ගිය දවසේ මෙයාට පැවිද්ද ඉවර වුණා. දුවට හිත කියා පස්ස පස්ස කාලෙක දරුවෙකුත් හදාගෙන දැන් මෙයා මුව වෙද්දෙක්. දැන් උපක ආජීවකයා නෙමෙයි. දැන් කවුද? දැන් වැද්දා. හැබැයි මෙයාට නිතරම හිතෙනවා අර අනන්ත ජීවිතේක වෙනා මුණ ගැහෙන්න ගියා නම් හොඳයි කියලා. කවුද? බුදුරජාණන් වහන්සේ. ඉතින් මෙයා නිතර කියනවා යන්න ඕන කියලා. චාප තමයි මේ වැදිනායකගේ දුව. මේ කාරණේ තියෙන චාපා පෙරණියගේ දේරි ගතාවේ ඔබට මෙයා යන්න ඕන කියද්දී චාප කියනවා මේ කළු කියලා මෙයාට කතා කරන්නේ. කළු ලස්සන කන්දන් මොදුනේ කිනීරිය මල් ගහක් තියෙනවා කියලා. රතු පාට මල් පිපිලා තියෙනවා කියලා. ඒ ළඟම ලස්සන දෙළුම් ගහක් තියෙනවා කියලා. දෙරුම් මල් මොන පාටද? ඒ රතු පාට. රතු වූ පාට දෙරුම් මල් දේවා කියලා. දැන් මොනවාද කියන්නේ? මේ ආදර බස් කියනවා යන්න හදන ගාමියාව නාපෙතන. එතකොට උපක කියනවා එහෙම තමන්ගේ ස්වාමිගුරුසයා තමන්ව දාල ගිය දවසේ ඇතිවෙච්ච දෙබස් ටික තමයි පස්සේ කාලෙක චාපා කියන්නේ වැඩි දුව මහාන වෙලා අරහත්ත්වේ සාක්ෂාත් කරලා ඒ තමන්ගේ ගමන යන්න තමන්ගේ ජීවිතේ හැරිච්ච තැන හැරිච්ච දවස ගැන තේරී ගාථා හැටියට කියලා තිබෙනවා. වන මෙයා මෙහෙම කියලා බැලුවා ස්වාමියා මතර කරගෙන. එතකොට උපක කියනවා මේ ඔයාව මට කියන වචන වලින් හතරින් පංගුවක්වත් වෙන මිනිස්සුන්ට කියනවා නම් එයාට මහා ලොකු දෙයක් වෙයි කියලා. ඒත් මට නම් ඔබ දෙවිතුවක්වත් වටින්නේ නැහැ කියලා. ඊයාවට මෙයා කියනවා මම එහෙමනම් දැන් යන්නව හදනවා නම් මේ ධර්මව මම දැන් පොලේ ගන්නවා කියන්නේ. දැන් මේ උඩක් වේ තියාගෙන නලෝ නලෝ ඉන්නේ ධර්මව මම පොලේ ගන්නවා කියනවා. එතකොට ධර්ම ගැන හිතේ තා අඬ නොගීට නම් ආය ගන්න හම්බෙන්නේ නැහැ කියනවා. එතකොට උපක කියනවා මේ අදෝ පොලේ ගහනවා නෙමෙයි පණ පිටින් ඉවල් වලට දුන්නා මාවන නවත් ගන්න හම්බෙන්නේ නැහැ. දැන් ජාපක තේරුණා මේ මනුස්සයා නවතින පාට නැහැ කියලා. ඊට පස්සේ කිව්වා එහෙමනම් දැන් කාගාවට දෙන්නේ? ආන්ගෙතට උපක කියනවා මං යනවා මේ අනන්ත ජින වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගාවට මම මේ ගමන යන්නේ. ඒ හරි පුදුමයි කියන්නේ මම මේ ගමන යන්නේ කියන මේ වචනේ මේ විදිහට මෙතන තියෙනවා. ඒ කියන්නේ එයා කලින් වෙලින් වෙලින් ආපස්සේ ගිහිල්ලා තියෙනවා. ප්‍රචාපකේනවා එහෙනම් යන්න කියලා. ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේට මම මේ සිරසින් වන්දනා කරනවා කියලා කියන්නේ කියන්නේ. ඒ පින මට අනුමෝදන් කරන්න කියලා කියනවා. ඉතින් ඒ චාපා තෙරණිය කියනවා මම එදා වචනින් වැන්දා. ස්වාමි ගුරුසයාට කිව්වා මමත් වන්දනා කළා කියලා කියන්න කිව්වා. ඒ පින මට අනුමෝදන් කරන්න කිව්වා. උපකත් ගිහින් සසරෙන් එතරුණා. පස්සේ කාලෙක චාපත් ගිහින් මහාන වෙලා සසරෙන් එතරුණා. එතකොට කල්පනා කරලා බලන්න පින්වත්නි උගුළු වැද්දද? මේ සිත පිරිසිදු කරලා මේ සිත තමන්ට ඕන විදිහට කර්මන්නේ කරගත්තම ඒ කියන්නේ හතරවෙනි ධ්‍යානේ උපදවා ගත්තම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හොඳටම රක් කරපු රත්තරන් රත්තරන් පිඹ පිඹ රක් කරනවා කියනවා වතුර ඉහිහා රත් වෙනවා කරනවා කියනවා මුලින්ම පිච්චිලා යනවා කියනවා ඒකේ තියෙන රොඩු ගොඩු ඒ ඔක්කොම පිච්චිලා යනවා ඊගව පිටුරු වෙනවා කියන කළු ඊයම් තවත් රත් කර කර වතුර ගගහ රත් කරනවා කියනවා එක දිගටම රත් කරන්නේ නැහැ රත් කරන්නේ මේ කළු ඊයම් අයින් වෙනවා කියනවා තවත් රත් කරන්න පටන් ගත්තම සුදු ඊයම් මේ රත්තරන් වලින් අයින් වෙනවා ඊට පස්සේ හැදෙන රත්තරන් වලින් ඕන දෙයක් කරන්න මේකද කර්මන්නේ කියනවා. ඒ කියන්නේ ඒක ඕන දෙයකට සුදුසු. ආ මේ විදිහට තමන්ගේ හිත හදාගත්තොත් මේ රාග දේශ මොහ දුරු කරන වැඩ පිළිවෙල තුළ හිත සමාධිමත් කරගත්තොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මහා මේරු පර්වතයේ දෙකට බලන්න පුළුවන් කියලා. එහෙම හිතේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා කියන එක ගැන කවර කතාවද කියලා. එහෙම. එතකොට එහෙමනම් මේ මොකද්ද කරන්න තියෙන්නේ? හිත පිරිසිදු කරගන්න එක. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් අද අපි ධර්මයේ කියලා කතා කරද්දී භාග්‍යතුන් වහන්සේ වදාළ දේ සාස්ෘපාසිතේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශාසනය තුල ශ්‍රාවකයෝ වදාළ දේ ශ්‍රාවකපාසිතේ ඒ වගේම ධර්මයේ හැටියට සලකනවා ඉසිවාසිතේ මේ තුනම ධර්මයේ හැටියට සලකනවා අද මේ පින්වතුන්ට හඳුල්ලා දෙන්නේ ඒ සිත පිරිසිදු කරන වැඩපිළිවෙලට උදව් උපකාර කරන කාරණා කීපයක් තියෙන ශ්‍රාවක වාසිතය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වුණ ශ්‍රාවකෙක් වදාළ දෙසුම. මේ දේශනාවේ නම භාරද්වාජ සූත්‍රය. මොකක්ද නම? භාරද්වාජ සූත්‍රය. මේක තියෙන්නේ සංයුක්ත නිකාය 4 කියන පොත්පත්සේ තුලේ. ඒ කාලේ පින්ඩෝල භාරද්වාජ කියන ස්වාමීන් වහන්සේ ඒකන් සමයම් භගව පින්ඩෝල භාරද්වාජ කෝසම්බියන් විහිරති ගෝසිකාරාම. මේ පින්ඩෝල භාරද්වාජ කියන ස්වාමීන් වහන්සේ ගෝසිකාරාමේ වැඩි ඉන්නවා. ගෝෂිකාරාමය කියන්නේ කවුරු හරි පිළිද? ගෝසක සිටුතුමා හදපු ආරාමය. ඔබ අහලා තියෙනව නේද සාමාවතිය කියලා කෙනෙක් ගැන? සාමාවතියව අරන් හදාගත්තේ ගෝසක සිටුතුමා තමයි. එයා එයාගේ දුවනිය මේ අම්මා තාත්තා මල නිසා අරන් හදාගත්තු එකේ. පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ ගැන අහලා තියෙනවද? ඔව්වර සඳුන් පාත්‍රයක් අහසින් ගිහිල්ලා ගත්තේ ආනන්ද වහන්සේ. මේ බොහෝම වටින සඳුන් පාත්‍රයක් හදලා මේ ලෝකේ රහතුන් ඉන්නවා නම් ඔය කියන ඉර්ධිමතුන් ඉන්නවා නම් මේක අහසින් ඇවිල්ලා ගණිත්වා කියලා දිගට උනබට බඳලා උසට හදලා ඒකේ මුදුනින්ම සඳුන් පාත්‍රයක් තිබ්බා කියනවා. ඉතින් මොකද උනේ දැන් මෙයා ඉන්නවා අහතුන් ඉන්නවා නම් ඉස්දිපතුන් ඉන්නවා නම් අහසින් ඇවිල්ලා ගණිත්වා කියලා. දැන් මේ කාලේ හිටපු අන්‍යාගමිකීන් ඔක්කොට මේක ලොකු පහරක් වුණා. ලොකු අභියෝගයක් වුණා. ඇයි අපි ඔක්කොම රහතුන් කියලා බලවතුන් කියලා සැමින් ලෝකේ අලු කරන්න පුළුවන් කියලා කියාගෙන ඉන්නවා. දැන් මේ සම්බාහ්‍ය ගන්න කවුරුවත් නැහැ. සමහරු කල්පනා කරා ජනතාවගේ ප්‍රසාදය දැන් නැති වෙලා යන හින්දා මේ ඕකට පැනයක් ගන්න කියලා ප්ලෑන් එකක් ගන්න කියලා. හරි හරි මං ගන්නම් කියලා නායකයා යනවා. ගෝලියෝ කියනවා අනේ සාස්තුන් වහන්සේ මේ නීච සඳුන් පාත්‍රයකට ඔබ වහන්සේ මේ ඉදි පෙන්නන්නේ මොකටද? ඕක මදි පුංචි කමක් කරන්න එපා කරන්න එපා කියලා අල්ලගන්නවා. ආයි ලොක්ක මොකද කරන්නේ? උඩ යන වගේ හදනවා ගෝලියෝ ටික අල්ලගන්නවා. මේ කාලසුණා පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේට සැහින් ගිහිල්ලා ගත්තා කියලා. ගේ පාත්‍රය අරගෙන බිමට ආවතර මිනිස්සු අපොල සම්දීලා ඔල්වල සම්දීලා විසිල් ගහලා කරේ තියෙන තුවා උඩ දාලා දැන් ස්වාමීන් වහන්සේ පස්සේ වැටුණා. ස්වාමීන් වහන්සේ වෙහෙරට වටිද්දී අර මිනිස්සු කොහොම කැඳකහා පස්සේ නිකන් තව එකක් පෙන්නන තව එකක් පෙන්නන. ඉතින් භාග්‍යතුන් වහන්සේට මේ හඳ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ වදාලා ආයතන ලෝක හරියට මේ ගැහැණියා සරු පිළි වුණා දැන් මමගේ වැඩක් කියලා. ඒ හින්දා මීට පස්සේ මිනිසුන්ට දෙන්නේ ඔය උතුරු මිනිස්කම් ඉල්දිපාත ආදී දක්වන්න එපා කියලා විනය කර්මයක් පැනලා සිල්පදයක් පැනලා. ආයේ ස්වාමීන් වහන්සේ තමයි කවුද? පින්දෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ කියන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ වෙන්න හිටියේ ഘോഷක සිටුමා හතපු ഘോഷිත ආරාමේ. අතකෝ රාජා උදීනෝ යේනස් යේනායස්ම පින්දෝල භාරද්වාජෝ තේන උපසක්කමි. මේ ස්වාමීන් වහන්සේ ഘോഷිත ආරාමේ වෙදී ඉඳිද්දී උදීනි රජතුමා මේ බින්දුවල භාරද්වාජ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියා. ආවා. ඇවිල්ලා කතා බහ කරලා මේ පැත්තකින් ඉඳගෙන මේ උදේහි රජතුමා බින්දුවල භාරද්වාජ ස්වාමීන් වහන්සේට මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. ස්වාමීනි භාරද්වාජ වහන්සේ මේ බොහෝම තරුණ වික්ෂුන් ඉන්නවා. උදින්නේ තරුණ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. කළු කෙස්තියේ භද්‍ර යෝන් වියේ ඉන්නේ. ඒ භද්‍ර යෝන් විය කියන්නේ සුන්දුරු තරුණ කාලේ ඉන්නේ. ජීවිතේ පළමු වයස ගත කරන්නේ. ඒ කියන්නේ මධ්‍යම වයස නෙමෙයි තාම ගත කරන්නේ පළවෙනි වයස. කාමසප අනුභව කරලා නැහැ. ඉතින් මේ තරුණ භික්ෂුන් හරියට සපස් සම්පත කාමසප අනුභව කරලා නැහැ. ඉතින් මේ තරුණ භික්ෂුන් ජීවිතාන්තයේ දක්වා පිරිසුන් පිරිපුන් ඒ කියන්නේ පරිපූර්ණ වූ පිරිසිදු පරිපූර්ණ පරිසුද්ධ බ්‍රහ්මචර්යයන් චරಂತಿ යාව ජීවම් පරිපූර්ණ පරිසුද්ධ බ්‍රහ්මචර්යයන් චරಂತಿ. මේ තරුණ කලු කෙස්තින ජීවිතේ පළමු වයසින්ද ස්වාමීන් වහන්සේලා යාව ජීවම් කියන්නේ දිව්‍ය තිතක් මේ පරිපූර්ණ පරිසුද්ධ පිරිසිදු වෙච්චි බ්‍රහ්මචර්ය කියන්නේ පින්වන්නේ නිවන් මඟ කියන එක. මොකටද? බ්‍රහ්මචර්ය කියන්නේ නිවන් මඟට. නිවන් මඟේ දැසිරෙනවා. එතකොට අධානං ච ආපාදෙන්ති ඉති මේ විදිහට මේගොල්ලෝ ඉන්නේ කොහොමද කියලා කාමසප් අනුභව කරන්න තමයි කොහොම වුණත් හිත ආයයි නැමෙන්නේ මේගොල්ලෝ මේ විදිහට හික්මිලා ඉන්නේ කොහොමද කියලා නෝනා දැන් මම කලින් මතක් කළේ පින්වන්නේ මේ ගමන යන හැමෝටම ශක්තිය නැහැ. ඒ අපිට ශක්තිය නැත්නම් අපිට තියෙන්නේ මොකද්ද? ඒ අපි සරණ ගියේ ආර්ය මහා සංඝ රත්නය අපිට කරන්න බැරි වෙච්චි. ඒ මහා උතුම් නිවන් මාර්ග සම්පූර්ණ කරගෙන සසරෙන් එතරට වැඩි යන්නේද කියලා හිතපන්. දැන් අපි හිතමු කවුරු හරි මුදලට ජයිත ගියක් හදනවා කියලා අපිට බෑ. දැන් මොකද කරන්න තියෙන්නේ? ආ ඒගොල්ලෝ පින් සසරේ පින් කළා. ඒ පින්ට අනුව අපි හම්බු කළා. මේ සැප විඳිනවා නේද කියලා මොකද කරන්න තියෙන්නේ? හිත පහදවා ගන්න. ඒ පමණකිනු තමයි යහපත සිද්ධ වෙන්නේ. එතකොට දැන් මෙයා ඇවිල්ලා මොකක්ද ඇහුවේ මේ කොටි කෙටියෙන් කියනවා නම් මේ තරුණ භික්ෂුන් වහන්සේලා ওই පාංශු කුල සිවුරක් පුරවගෙන පින් පින්ද පාතේ හිඟා කාගෙන මොනවා හරි වන්දනා ওই ගස්කල් වල යටට වෙලා ඉන්නේ කොහොමද කියලා හව පවුලක් පන්සලක් වෙලා ධර්මවල පදාගෙන කාමසපන් බව කරගෙන ඉන්නේ නැතුව ඕක තමයි කෙටි ප්‍රශ්නේ. එතකොට ඉන්දෝල භාරත්වාජ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා බුත්තංකෝ ඒතං මහරජ. එතකොට මේ ප්‍රශ්නේ ඇහුවේ කවුද? උදේහි රජතුමා. ස්වාමීන් වහන්සේ මහරජ කියලා නම් තමයි. බුත්තංකෝ ඒතං මහරජ තේන භගවතා ජානත පස්සකා අරහත සම්මා සම්බුද්ධේන. මහරජ මේ අරහත් සම්මා සම්බුදු වෙච්චි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අපිට කාරණාවක් කියලා දෙනවා. කොහොම කාරණාවක්ද? එත්ත තුන්නේ භික්කවේ මාතු මාතිසු මාතු චිත්තං උපට්ඨේත උපට්ඨපේත. මේ මහණෙනි මෙහෙන්න ඔබ අම්මා දී වයස කෙනෙක්ව දැක්කොත් එහෙම මේ මගේ අම්මය කියලා හිතන්න කිව්වා. එනමුකුත් හිතන්න යන්න එපා කිව්වා. භගිනි මත්තිසු භගිනි චිත්තං උපට්ඨේත. මේ මගේ සහෝදරීකගේ වයසේ කෙනෙක් දැක්කොත් එහෙම මේ මගේ සහෝදරිය කියලා හිතන්න. දීති මත්තේසු දීති චිත්තං උපට්ඨේතාති. අපිට කියලා දීලා තියෙන්නේ තමන්ගේ දුවණියගේ වයසේ කෙනෙක් දැක්කොත් එහෙම මේ මගේ දුවණියය කියලා හිතන්න කියවා. වෙනමකුත් හිතන්න යන්න එපා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා ඔන්න ඔය විදිහට හිතන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ. මේ කරුණ භික්ෂුන් කලු කෙස් තියෙනවා තමයි. මේ කරුණ භික්ෂුන් ජීවිතේ පළමු කාලයේ ගත කරනවා තමයි. මේ කරුණ භික්ෂුන් ජී කාංශප අනුභව කරලා නැහැ තමයි. නමුත් මේ බොහෝ කාලයක් බවසර හැසිරෙන්නේ මොන විදියට කියලා. ඔය කාරණේ මම වෙනවා ඔය මව වාදී මව ගැන මම වයසේ කාන්තාවක් දැක්කම මව ගැන මව කියලා හිතන්න. ඒ කාරණේ මුණගැහෙන පරිනිබ්බාන සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පින්නුවම් පාන්න පින්නුවම් මංචකයේ වැඩින් දෙද්දී අහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි කාන්තාවන් පිළිබඳව කොහොමද පිළිපදින්නවා කියලා. භාග්‍යතුන් වහන්සේ වදාලා අදස්සානං ආනන්ද කියලා. ආනන්ද නොදැක ඉන්න තරමට හොඳයි කියලා. ඊගාට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි දැක්කොත් මොකද කරන්න ඕන කියලා. එතකොට වදාලා ආනන්ද කතාවට යන්න එපා කියලා. දැක්කොත් මොකද කරන්න ඕන කතාවට යන්න එපා ආනන්ද කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කතා කරන්නොත් මොකද කරන්න ඕන කියලා. එතකොට වදාලා ඔන්න ඔය කියපු කාරණේ. මොකද්ද වදාලේ? කතා කරන්න ඕනොත් එහෙම මව්ගේ වයස කියලා නම් මේ මගේ මව් කියලා හිතාගෙන කතා කරන්න කියලා. සහෝදරියකගේ වයස කෙනෙක් නම් මේ මගේ සහෝදරිය කියලා හිතාගෙන කතා කරන්න කියලා. දුවණියකගේ වයස කෙනෙක් නම් මේ මගේ දුවණිය කියලා හිතාගෙන කතා කරන්න කියලා. එතකොට මේ රජතුමා කියනවා ලෝලංකෝ භෝ භාරද්වාජ චිත්තා. භාරද්වාජ කියන්නේ මේ ස්වාමීන් වහන්සේගේ නම නිසා නමෙන් තමයි කතා කරන්නේ. ලෝලංකෝ භෝ භාරද්වාජ චිත්තා. මේ හිත කියන්නේ හරියින් ලොල් දෙයක්. හැමදේටම ආස කරන දෙයක්. කවුද මේ කියන්නේ? රජතුමේ රජතුමා කියන්නේ. අපෝධක මාතුමත්ථීසුපි ලෝභ ධම්මා උප්පච්ඡන්ති. අනේ ස්වාමීනි මට අම්මා වයසේ කෙනෙක් දැක්කන් ලොල් සිත උපදිනවා කියලා. කැමැත්ත උපදිනවා කියලා. ඒ වගේම භගිනිමත්ථීසුපි ලෝභ ධම්මා උප්පච්ඡන්ති. සහෝදරියගේ වයසේ කෙනෙක්ව දැක්කන් මගේ සිත බැඳිලා යනවා. දීති මත්ති මත්ති සුපි ලෝභ ධම්මා උප්පච්ඡති. දුවණියගේ වයසේ කෙනෙක් දැක්කන් මගේ සිත බැඳිලා යනවා කියලා. බලන්න බෙන්ගන්නේ මේ ඍජු ගති කොට ඍජුයේ අපි නම් ගියපුවම නෑ අපි නම් බෝධිසත් වගේ ඉන්නවනේ නෑ රජතුමා එහෙම නෑ. ඔබ වහන්සේ ඕම කිව්වට මගේ හිත නම් මෙහෙමයි කියලා. මව කෙනෙක්ගේ වයස කෙනෙක්ව දැක්ක බැඳිලා යනවා කියලා. සහෝදරියෙක්ගේ වයස කෙනෙක් දැක්ක බැඳිලා යනවා කියලා. දුවණියගේ වයස කෙනෙක් දැක්ක බැඳිලා යනවා කියලා. අත්තිනුකෝ හෝ භාරද්වාජ අන්‍යෝච හේතු අන්‍යෝච පච්චයෝ. අන්‍යෝච හේතු අන්‍යෝච පච්චයෝ. ස්වාමීනි භාරද්වාජයන් වහන්සේ ඔයිට වැඩි මොකක් හරි අන්‍යෝ කාරණාවක් හේතුවක් තියෙන්න ඕන මේ තරුණ භික්ෂූන් වහන්සේලා පාඩුවේ මේ විදිහට පිළිසිදු බඹසර හැසිරෙන්න ඔයිට වැඩි හේතුවක් නම් තියෙන්න ඕන කිව්වා. අඤ්ඤෝච පච්චයෝ. ඔයිට වැඩි මේ කාරණාවක් නම් තියෙනවා කියලා. එතකොට භාරද්වාජ ස්වාමීන් වහන්සේ වදාළා වුත්තං කෝ ඒතං මහරජ තේන භගවතා ජානකා පස්සතා රහතා සම්මා සම්බුද්දේ. ජානකා පස්සතා සියල්ල දන්න සියල්ල දකින අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කාරණාවකුත් කියලා තියෙනවා. දැන් රජතුමා කලින් කියපු කාරණේ ගැන පැහැදීමක් ඇති මේ ප්‍රමාණවත් තුනේ නෑ. පැහැදීමක් නැතුව නෙමෙයි. එයාට පැහැදීම තියෙනවා. නමුත් එයාගේ හිතේ හැටියට ඒක ප්‍රමාණවත් නෑ. එතකොට කිව්වා මේ ඔයිට වැඩි එකක් නම් තියෙන්න ඕන කිව්වම ස්වාමීන් වහන්සේ දැනගත්ත මේ කෙනාට මේ කාරණේ ප්‍රමාණවත් නෑ. ඒ හින්දා වදාලා මේ රජතුමනි ඒ වාක්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙ එකකුත් කියලා තියෙනවා. එත්ත තුන්හේ භික්කවේ මහණෙනි මෙහෙ එන්න. ඉමමේව කායන් උත්තම පාදතල අදෝකේ සමත්තක තච්ච පරියන්ත පුර නානප්පකාරච්ච නානක් ප්‍රකාරස්සච් අසුචිනෝ පච්ච වෙක්කති. ඉමමේව කාය මුද්දම් පාදතර. මෙන්න මේ කායේ ඉමමේව කාය. මේ තමන්ගේ කායේ උද්දම් පාදතර අදෝ කේස මතක. උඩේ ඉඳලා පාදාතේ දක්වා මේ කෙස් ටිකෙන් පහළට තච පරියන්ත පුරා හැමකින් වැහිලා පුරා පිරීලා තියෙන්නේ නානප්පකාරස අසුචිනෝ පච්ච වේකති. නොයේ කාකාරය අසූචිවදීන මේක පිරීලා තියෙන්නේ කියලා පච්ච වේකති හිතලා බලන්න කියලා. කොහොමද හිතන්න කියන්නේ? අත්ති මස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා චතු. මෙන්න මේ කායේ කෙස් තියෙනවා. ලෝමා ලොම් තියෙනවා. නඛා නියකුතු තියෙනවා. දන්තා දත් තියෙනවා. තචු හම තියෙනවා. මාංශං නහාරු අට්ටි අට්ටි මිච්ඡා වක්කා. මේ කය ඇතුලේ මස් තියෙනවා. මස් දැකලා තියෙනවද? ඕ ඒ වගේ මස් තියෙනවා. නහාරු මේ වෛර ගොඩක් වගේ රතට තියෙන නහර තියෙනවා. අට්ටි ඇට තියෙනවා. ඉස්කබුලයක තියෙනවා. හක්කුවට තියෙනවා. උරහිස්සට තියෙනවා. අත්තරයට තියෙනවා. ඇඟිලිවලට තියෙනවා. කොඳුවට තියෙනවා. ඉලයට තියෙනවා. උකුල්ලට තියෙනවා. කකුල්වලට තියෙනවා. පාවලට තියෙනවා. පාව ඇඟිලිවලට තියෙනවා. නොඑක ආකාරයේ ඇට තියෙනවා. අට්ටි මිච්ඡා ඊ ඇට ඇතුලේ ඇට ලොඟ තියෙනවා. වක්කන් හතෙන් යකනන් කිලෝමක වක්කුගඩු තියෙනවා. හදවත තියෙනවා. ඊගාට අක්මාව තියෙනවා. මේ ඉහකම් පප්පාසම් පිත්තාසි තියෙනවා. පපුව තියෙන්නේ. පෙනහලු තියෙනවා. දැන් මේවා ඔක්කෝම අන්තන් අන්ත ගුණ. කුඩා බඩවැල් තියෙනවා. මහා බඩවැල් තියෙනවා. ඊගාට ආහසේ තියෙනවා. කරීසම් කාපු ආහාර දීරවලා ගිහිල්ලා ගඩ ගහන මැටි පිටක් වගේ අසුචි තියෙනවා. පිත්තන් සෙම්මන් පුබ්බෝ ලෝහිත පිත්ත තියෙනවා. සෙම තියෙනවා. සැරව තියෙනවා. ලේ තියෙනවා. ඔහිට වැඩියව තියෙනවද? වටින දේවල් නැහැ. අස්සු අසා කේලෝ සිංහානික අල්ලසික අමුත්තන්ති. මේ කෙල තියෙනවා. සොටු තියෙනවා. කඳුළු තියෙනවා. මේ මුත්තු තියෙනවා. ඔන්න ඌවගෙන නිතර නිතර පච්ච වෙක්කති. නුවණින් කල්පනා කර කර කල්පනා කර කර කල්පනා කර කර බලද්දි උඩින් කල්පනා කර කර බලද්දි මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හිත උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවටපත් වෙනවා කියන්නේ පින්වත්නේ ඇලෙන්නේ නැහැ. හැබැයි ගැටෙන්නේ නැහැ. එහෙනම් මේ විදිහට බලාගෙන යද්දී කෙනෙක්ගේ හිත ගැටීම් ඇතිවෙනවා නම් ජී කියලා හිතනවා නම් එහෙනම් මේ අසුභාවනාව මනාකොට වැඩිලා නැහැ. දැන් සමහර කතා කරනවා ඕවා තියෙන්නේ ඉතින් ස්වාමීන් වහන්සේලාටනේ. ඒ අපිට මේ ඕවා තියෙන්නේ කියලා හිතෙනවා. සමහරව කියනවා අහලා නැද්ද? අහලා තියෙනවා නේ. දැන් අපිට ඕගොල්ලන්ට නෙමෙයි නම් මේක තියෙන උදේ රජුවන්ට හොඳයිද? ඈ? දැන් මේ මහ රජ කෙනේ. තේරෙන්නේ? අන්තපුරේ වාසය කරන්න එක බිසවක් නෙමෙයි. සාමාවතිය උදේ රජුවන්ගේ බිසවක්. මාගන්ධිය අහලා තියෙනවද? මාගන්ධිය තුතිනි රජුවන්ගේ බිසවක්. දැන් ඔබට මතක ඇති මේ මාගන්ධිය බ්‍රාහ්මණයා තමන්ගේ දුවණියේ බොහොම රූප සම්පන්නයි. ඉන් තාත්තා හරි ආඩම්බරෙන් හිටියා දුවණියගේ ලස්සන කඩා හැදෙනවා. කල්පනා කරා අපිට ඕන තරම් ධනය තියෙනවා. මේ කැතකොල්ලෙක් වනම් හොයලා දීලා හොඳ නැහැ ස්වාමි කුරුසයාට. හොඳ ලස්සන මනුස්සයෙක් හොයලා දෙන්න ඕන කියලා තමයි තාත්තයි අම්මයි කල්පනා කරේ. දවසක් තාත්තා පාරේ යද්දී දැක්ක ලස්සන කෙනෙක් ඉන්නවා. ගහක් යටින් ඉඳගෙන ඉතින් දුවන ගියා මෙයා ගෙදර ගිහිල්ලා දුවනිය සරසාගෙන අඳාගෙන එක් කරගෙන ආවා. අනේ ගහයට හිටපු කෙනා ඇත්තේ නැහැ. හැබැයි ඒ ගහයට හිටපු කෙනාගේ සිරිපතුල්වල සරකුණු තිබුණා පොළවේ. ඒ කාලේ ලක්කන ශාස්ත්‍රයේ ගොඩාක් දියුණුනේ. ඉතින් බැමිණිය කීවා මේ මහත්යෝ මේනම් මේ අඩිපතුල් තියෙන හැටියට මෙලුවට ඇලෙන කෙනෙක් ගෙවෙන්න බැහැ. බවුන කියන පොඩ්ඩක් කටවාගෙන ඉන්නකො මෝසල කතා කියන්නේ තියෙනවා. තමටිකක් හොයල කරන බලපුවාම ආන්නට හිටපු කෙනා ඉන්නවා. කවුද මේ වැඩි ඉන්නේ? බුදුරජාණන් වහන්සේ. ඉතින් ළඟට ගිහිල්ලා කිව්වා දැන් මෙයාට ගහන්න තියෙනවද මේ බුදු කෙනෙක් කියලා? නෑ. මෙයා අනුගානේ ටිකක් හිතලා බලුවොත් මේ ශ්‍රමණෙක් කියලා. ඒ නෑ ශ්‍රමණෙක් කියලා හිතුවනම් මේ දූ කසාද බන්දලා දෙන්න කතා කරන්නේ. මෙයා කතා කරගෙන මම ගිහිල්ලා කතා කරලා කිව්වා බොමුණා මේ පින්වත අපේ දුවනිවෙ ඉන්නවා මේ මම එක්කරගෙන ආවේ. අපි මේ අපේ දුවනිය වගේ ලස්සන කෙනෙක් මේ පලාතේ පාන්ති කොහේවත් නැහැ. අපිට ඕන තරම් සල්ලි භාග තියෙනවා. අපි හෙව්වේ ලස්සන කෙනෙක්ව තව. ඒ හින්දා මේ මගේ දුවනියව සරණ පාවාගෙන මේ ගෙදෙට්ට වෙලා සැප සම්පත් විඳගෙන ඉන්න කියලා. බාධකනාස බැලුවා. කේසාන්තේ ඉඳලා පාදාන්තේ දක්වා බලගෙන කිව්වා ලස්සනයි කියනවා මට තේරෙන්නේ නැහැ. මේ ලස්සනයි කියන එක මට තේරෙන්නේ නැහැ කිව්වා. මට මේක ගැන මෙහෙම නම් තේරෙනවා කිව්වා. මේ ඔබතුමා මේ ලස්සනයි කියලා කියන මේ ශරීරය ගැන මට මෙන්න මේ විදිහට නම් වැටහෙනවා කිව්වා. කොයි විදිහටද? කලයක් තියෙනවා කිව්වා මේ හොඳට පොලිෂ් කරලා. දෙන්නද? හොඳ කලයක් තියෙනවා හොඳට පොලිෂ් කරලා වටෙන් ඩිස්ක් ගහනවා. හැබැයි කට ගාවට වෙනකම් පුරවල තියෙන්නේ අසූචි. දෙන්නේ මට මේ ශරීරය ගැන අන්න එහෙමනම් බලපුවම පේනවා කියලා හදනවා. ඒ නිසා මම අඩු ගහන මේ මගේ පයේ සුලගිල්ලෙන්වත් පයේ සුලගිල්ල කියපම තේරෙනවද? චූටියෙන් ගිල්ල මගේ පයේ සුලගිල්ලෙන්වත් ස්පර්ශ කරන්න කැමති නෑ කිව්වා. කවුලේ සුලගිල්ලවත් හැප්පෙන මට කැමති නෑ කිව්වා. එයි අසුචි නිසා මට ඕම නම් තේරෙනවා කිව්වා. එදාමයි මහගන්ධිය වයිල පැනගත්තා. එයා හිතුව මොකද්ද? මට අසූචි කරේ කිව්වා කියලා. තේරෙන්නේ? හැබැයි අම්මා තාත්තට නොවන තිබුණා. අම්මා තාත්තා එහෙම නම් ඔබ ඔබතුමා මේ ශරීරේ කොයි මනුස්ස ශරීරේ පිළිකුල් කරනවා නම් දිව්‍ය ලෝකේ දේවතාව විපතනවාද කියලා නැහැ. එහෙම නම් මොකද්ද කාරණේ කියලා ඇහුවා. ධර්මයේ කිව්ව සෝතාපන්න වුණා. ආරියට පින්න තිබුණට අකුසලේ නිත වහගත්ත. මොකද්ද අකුසලේ? දේශයක් ඇත කරගත්තා. මගේ රූපේට අසුචි කලේ කිව්වා කියලා. ඉතින් අසුචි වලට වැඩිය හොඳ දෙයක් තියෙනවා නම් ඉතින් කියනවනේ හොඳයි කියලා නේද? තියෙන්නේ මේ ටිකම තමයි. ඉතින් මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ ඉවරදිමනේ ඕ මොයි විදියට භාග්‍යතුන් වහන්සේ නිතර නිතර මෙනෙහි කරන්න කියලා. එතකොට අසුභ සංඥාව වඩද්දී මේ හිතේ ඇති වෙන රාගය ටික ටික දුර වෙනවා කියලා. එතකොට එදා උදේන් රජතුමා කීවද අනේ ඕව මට කියන්න එන්න එපා කිව්වද? අපි මේ කාමභෝග ගිහියු කිව්වද? නෑ. රජතුමාට ධර්මයේ කියලා දුන්නේ. එතකොට එහෙමනම් නුවණැති මිනිස්සු ඒ ධර්මයට අපහදින්නේ නෑ. නුවණ නැති මානකාර අය තමයි අපි දන්නවා කියලා හිතාගෙන ඉන්න අය තමයි එහෙම හිතෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළා ධම්මකාමෝ භවං හෝති ධම්මදිස්සි පරාභව. ධර්මයට කැමති කෙනා වැඩෙනවා කිව්වා භවං හෝති. එයා දිනු වෙනවා කියලා. ධර්ම දේශී පරාභව. ධර්මයට ද්වේෂ කරන කෙනා පිරිහිලා යනවා කියලා. අන්න එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ මේ කාරණේ වදාළේ මෙන්න මෙහෙම බලන්න කියලා. සතිපට්ඨාන සූත්‍රයේ අසුභ භාවනාව තියෙන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න මේ දෙපැත්තෙම කට තියෙන මල්ලක් තියෙනවා කියන්නේ. මොකද්ද තියෙන්නේ? දෙපැත්තෙම කට තියෙන මල්ලක් තියෙනවා. මේ මල්ල ඇතුලේ ඉමේ මුග්ගා, ඉමේ තිලා, ඉමේ තණ්ඩුලා, ඒ ආදී වශයෙන් මුං, මෑ, හාල්, තල ආදී ගොඩාක් ධාන්‍ය පුරවලා තියෙනවා. දැන් දෙපැත්තේම කට තියෙන මල්ලක් තියෙනවා. මල්ල ඇතුලේ මොනවද තියෙන්නේ? එක එක જાතියේ ධාන්‍ය වර්ග පුරවලා තියෙනවා. මිනිස්සේ උපද කරන්නේ ඇවිල්ලා ඉඳලා මේ මල්ල දෙපැත්තේම කට දිහාගෙන ගිහිපු ගමන් මොකද වෙන්නේ? ඔක්කොට හැලෙනවා. හැලුණා ඊපස්සේ මේවා මෝ, මේවා මෑ, මේවා හාල්, මේවා තල කියා එකින් එක වෙන් කර කර වෙන් කර කර වෙන් කර කර බලනවා කියනවා. අන්නේ වගේ සිල්ියත අපි පික්කවේ. අන්නේ වගේ මේ අපිට තියෙනවා දෙපැත්තකට තියෙන මල්ල අපිට තියෙනවා නේ. ඔව්. ඒ මල්ල ටික ටික ටික ටික ලියලියා ලියලියා බලන්න කිව්වා. මේවා කිස්ස මේ දැන් ඔන්න තමන්ගේ ඉස්සරහා ගොඩ ගන්න ඕන. තමන්ගේම කෙස් ටික ගලවගෙන ඇස් දෙක පියාගෙන ඕම් දැන් කිස්ස කියලා. දැන් ඒක තමන්ගේ ඔළුවේ කෙස් නෑ. කේසා ලෝම මේවා ලෝම්ය කියලා දැන් බලන්න ඕනේ ස්ථිර පියාගෙන. තමන් ඉස්සරහින් කොට ගහලා බලන්න ඕනේ. මේවා නියපොතුය කියලා දැන් නියපොතු ටික ගලවලා බලන්න ඕනේ. දැන් නියපොතු ටික ගලවුවොත් දැන් අත් දෙක කොහමද? මම පාට කරලා ලස්සනට තියෙන ටික ගලවුවා ඊපස්සේ අත් දෙක කොහමද? එතකොට තමයි ටික ටික තේරෙන්නේ. මෙව්වා දත්ති කියලා දත් ටික ගලවලා ඉස්සරහින් තියාගෙන බලාගෙන ඉන්නවා. එතකොට දැන් අහක් කට හොඳ තල්ල එහෙම. ගැලෙවෙයි පස්සේ හොඳට සීල් වෙනා නිකන් ආයේ හැදිලා තියෙනවද නැත්නම් අලුත දතක් ගැලෙවුවා වගේ රතු පාටට එල්ලී එල්ලී ලේත් එක්ක තියෙනවද? කොහොමද තියෙන්නේ? ආ එහෙම බලන්න කිව්වා. කාන්තන්ත තජු ඔන්න දැන් කෝට් එක ගලවන්නයි තියෙන්නේ. අම ගලවලා ඉස්සරහින් තියලා බලන්න කිව්වා. එහෙනම් හැමේ පිටපැත්තේ මේ අපි ක්‍රීම් ගාලා නාවලා පිහිදලා ඉන්නේ. දැන් ගලවලා ගත්තාම ඇතුළු පැත්තේ කොහොමද? හා ආ එහෙම ටික තියලා බලන්න කිව්වා. දැන් ගලවලා ඉවරුණයි පස්සේ කොහොමද? අහන්නේ තාපීට දැන් හැම නැහැ. ශරීරයෙන් බලන්න එපා මූණ දිහා විතරක් බලන්න ඕනේ දැන් හැම නැතුව. ඇස්තික පියාගෙන උට දැන් හම නෑ. ඇහි බැබ කියල එකකුත් නෑ. හමත් එක තිබ්බ නාසය කියල එකකුත් නෑ. තොල් පොටේ කිසි දෙයක් බැන්නේ. ආ බලන්න කිව්වා. ආ නේම බලද්දි තමයි නැත්නම් ඕක මන්තරයක් නෙමෙයි. මුලේ ඉඳන් අගට පහයි, පහේ ඉඳන් ආය මුලට එකයි. එහෙම බලන්නේ නෙමෙයි තියෙන්නේ. ඒකේ එහෙම බැලුවොත් තියෙනවා සිත් ඒකාග්‍රතාවය. සමතයක් වෙදෙනවා, හිතේ එකඟවක් ඇති වෙනවා. අවබෝධයෙන් කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. මේක ඇත්ත ඇති ඇති දකින්න පටන් ගන්න ඕන. ආ එතකොට මේ ලෝකෙට බැඳිලා යන ස්වභාවයේ තමන්ගේ හිතේ ටික ටික සංසිඳිලා යනවා. ඔබ මොකද හිතන්නේ ලෝකෙට බැඳිලා යනකොටද මේ සතුටක් තියෙන්නේ සංසිඳෙනකොට? සංසිඳෙනකොට. ඕ සංසිඳෙනකොට සතුට තියෙන්නේ. බැඳිලා ගියාම මහා වාදිය. හරියට මේ රෝකඩේ නූල් වලින් හමුදලා තියෙනවා. රූකඩේට රූකඩේට ඕන විදිහට ඉන්න බෑනේ. මොකද වෙන්නේ? නූල් වලින් අදිටිය රටට උනා. බැඳිලා ගියයි පස්සේ එහෙමයි. නූල් වලින් අදිටි මේ සතුට කරන්න රටට උනා. මොකද නූල්? බැඳීම. නූල්ෙන් අදිටි සතුට වෙන්නේ නටන්න උනා. ආ මේ දබාගේ පුණාස් දේශනා කළා. මේ විදිහට ටික ටික ගලව බලන්න කියලා. නමුත් සාමාන්‍ය ලෝකෙ තියෙන්නේ මේක බැලින්න නෙමෙයි. මොකක්ද තියෙන්නේ? හැංගිල. ඉදිරියට ගන්නෙ නෑ ආගනවා. එතකොට දැන් මොන භාරද්වාජ ස්වාමීන් වහන්සේ උදේ රජතුමාට කිව පළවෙනි වතාවට මේ තරුණ ස්වාමීන් වහන්සේලා මේ පිරිසිදු බවසා රැකගෙන මේ බණ භාවනා කරගෙන ඉන්නේ අර ක්‍රම තුන නිසා කියලා. මොකද්ද? අම්මගේ වයස කෙනෙක් අම්මව තියෙද්දිත් දකින්නවා. දුවගේ මේ සහෝදරියගේ වයස කෙනෙක් සහෝදරියක් විදියට දකින්නවා. දුවගේ වයස කෙනෙක් දුවගේ වයස හැටියට දකින්නවා. ඒකෙන් රජතුමා ඕක විතරක් කොල්ලනම් නම් හිතන්නේ හරියන එක නෑ කියලා කිව්වා. එතකොට භාරද්වාජි ස්වාමීන් වහන්සේ රජතුමනි, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙහෙමත් එකක් කියලා තියෙනවා කියලා මේ අසුභ භාවනාව ගැන වදාරනවා. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක තැනක මේ ද්වේෂය දුරු වෙන්න කියලා මම පනවනවා කියන මෛත්‍රී භාවනාව. හැබැයි කෙනෙක් කියනවනම් මම මෛත්‍රිය වඩනවා මගේ දේසි දුරුවෙන්නේ නැහැ කියලා මහණෙනිය තථාගතයන් වහන්සේට කරන අභූත චෝදනාවක්. ඒක නම් මට ගහන්නවත් වෙනවා. ඒක එහෙම සිද්ධ වෙනවා කියන එක නේතන් දානන් විච්චිත කියලා දේශනා කරනවා. මෛත්‍රිය වඩද්දි දේශය දුරු වෙන්නේ නැහැ කියලා කියනවනම් ඒක සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියන වාග්යතුන් ආදිර චෝදනා කරනවා. එයා එන මෛත්‍රිය වඩලා නැහැ හරියට එයාට වැඩි නැහැ. ඒ වගේ වාග්යතුන් හස් දේශනා කරනවා මහණෙනි මේ සිත බැඳී යන ස්වභාවයේ රාගයෙන් වළක්වා ගන්න මොහ අසුභ භාවනාව පනවනවා කියනවා. කෙනෙක් කියනවා නම් මම අසුභේ වඩනවා. ඒ වුණාට මගේ රාගය ප්‍රහාණය වෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා කරනවා කියනවා. ඒක එහෙම නොවී තියෙන විදිහක් නැහැ. එහෙම වඩනවා ප්‍රහාණය වෙන්නේ නැහැ කියනවා නම් ඒක තමන්ගේ වැරද්දක් නිසා ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වා වදාළ දෙහි වැරද්ද නෙමෙයි. එතකොට රජතුමා කියනවා යේන තේ භෝ භාරද්වාජ භික්ඛු භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත පඤ්ඤා තේසං තං න දුක්ඛරං හෝති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුවන්ව භාවිත කාය ඒ කියන්නේ කායානුපස්සනා භාවනාව හොඳට වඩලා. එතකොට කායානුපස්සනාවටම තමයි අසුබ භාවනාව අයිති වෙන්නේ. භාවිත සීලා මේ සිල් රකීම හොඳට පුරුදු කරලා. භාවිත චිත්තා සිත මනාකොට වඩලා. සිත වඩලා ඒ කියන්නේ සමාධිය වඩලා. භාවිත පඤ්ඤා ලෝකෝත්තර ප්‍රඥාව දියුණු කරලා තේසං තන්න දුක්ඛං හෝති. ඒ කට්ටියට නම් ඔය භාවනාව ඔය විදිහට පුරුදු කරගත්තයි පස්සේ දුෂ්කර නැති වෙන්න පුළුවන්. මොකක්ද දුෂ්කර නැත්තේ? රාගසිත දුර්වල වෙනවා කියන එක ඕක හොඳට පුරුදු කරගත්තයි පස්සේ දුෂ්කර වෙලා නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ අසුභ භාවනාව හොඳට පුරුදු කරපු කෙනෙකුට නම් ඔය කියන ක්‍රමයට රාගසිත දුර්ලනවා කියන වැඩේ අමාරු වෙන්නේ නැති වේවි. යේචෝතේ භෝ භාරද්වාජ භික්ඛු අභාවිත කාය අභාවිත සීල අභාවිත චිත්ත අභාවිත පඤ්ඤා තේසං තං දුක්ඛං හෝති. ඔය කායානුපස්සනාව හොදට වඩා ගන්න බැරි වෙච්චි. දැන් අපි භාවනා කරනවා නේද? නෝකලු කරනවා නේද? හොදට වැඩේවලද? නෑ. අමාරුයි තමයි මේක කරගන්නේ තියෙන්නේ. එතකොට අපි සීල් රකින්න උත්සාහ කරනවා නේද? අපිට හොදටම කරගන්න පුළුවන්ද? ඕ සමහරුන්ට ඒක බෑ. අමාරුවෙන් තමයි කරගන්න තියෙන්නේ. සමාධිය වටනවා ඒක අමාරුවෙන් තමයි කරගන්න තියෙන්නේ. ප්‍රඥාව දියුණු කරනවා හිතනවා හිතනවා හිතනවා මෙලෝතියක් වැටෙන්නේ නැහැ. ඒකට ප්‍රඥාව දියුණු වෙන්නේ අමාරුවෙන්. අන්න ඒ වගේ අයට තේ සංකම් දුක්ඛම හොතේ. විහා සුඛ භාවනාව වැඩුවා කියලා මේ හිත බැඳිලා යන ස්වභාවය වළක්වා ගන්නවා කියන එක අමාරු වැඩක් වෙයි. දුෂ්කර වැඩක් වෙයි. කවුද මේ කියන්නේ? රජතුමා කියන්නේ. අන්නේ හින්දා මොකද වෙන්නේ? අපේකදා බොහෝ භාරද්වාජ අසුභතෝ මනසිකානි සමාති සුභතෝ ච ආගච්ඡති. එහෙම මේ දුෂ්කරව කරන කෙනෙකුට අසුභය වැඩෙනවා කියලා මානසිකහර කරන්න කියාම සුභය වැඩෙන්න පුළුවන් කියන එහෙම වෙන්න බෑද? පුළුවන්. ඒ තේර ගාථාවක් තියෙනවා මතේ ස්වාමීන් වහන්සේගේ නම මතක නෑ. ඕ උන්වහන්සේ කල්පනා කළා මම අමුසොහොනට යන්න ඕන. අමසෝන්නට ගිහිල්ලා හොඳටම කුණු වෙන මලමිණිය දිහා බලාගෙන භාවනා කරන්න ඕන කියලා. එතකොට ඒක දැන් අද නම් අපිට එහෙම බලන්න හම්බෙන්නේ නැහැ ඒ කාලේ කෙනෙක් මරණය පස්සේ රෙදි කෑල්ල කොටලා දාලා ගියන අමුසොහොනේ දාලා එනවා. ඉතින් රෑට හිවල්ලු ඔක්කොම ඇවිල්ලා මේක කන්න පටන් ගන්නවා. දුර්භාග්‍යතුන් වහන්සේගේ ඔබ කායානුපස්සනා භාවනාව තුළ සතර සතිපට්ඨානේ කායානුපස්සනා භාවනාවේ තියෙනවා නව සීවතික භාවනාව කියලා. ඒ කියන්නේ සුහුණී මලමිණියක් වැන්මයි පස්සේ ඒ මලමිණියට සිද්ධ වෙන මලමිණියේ අවස්ථා නවයක් මුල් කරගෙන භාවනාව පුරුදු කරනවා. එතකොට අමසෝණයට ගිහිල්ලා මේ කුණු වෙන දැන් ඔබට කුණු වෙනවා කියපුවම රූපයක් විතරයිනේ මැවෙන්නේ. නාසයට දැනෙන ගඳ කොහොමද? ඕ ඒ සංඥා ඔක්කොම ළඟ තියාගෙන හුරුතු කරනවා කියනවා හිත වඩනවා අපි හිත වඩනවා අපි ඉතින් ස්වාමීන් වහන්සේ නම මොකද කළේ මේ නව සීයුත කියව ගන්න කියලා හිතලා සෝහනට ගියා මෙයාට ගියාම දැක්ක කියනවා ඒ ස්වාමීන් වහන්සේම තේරගාත්‍ය ආමදේශනා කරනවා يعني උන්වහන්සේ අරහත්ත්වයට පත් උනායි පස්සේ තමන්ගේ ජීවිතේ තමන් ආපු ගමන ගැන දේ කරපු දෙසුණා මම එදා ගියයි පස්සේ දැක්ක කියනවා හොඳටම කුණු වෙලා පණුව ගහලා කට ඇරිලා කටෙත් පණුව ඇක්කිරි ඇක්කිරි වෝජා ගලන කාන්තා මල සිරු තොල් පිංගත් මේක දැම්මයි පස්සේ හිවල්ු ඇද්ද නැකත් මේක ටික ටික නිල් වෙලා පිම්බෙනවා. අර තැලමක් ඇති වුණාම පිම්බෙන්නේ අතපය. දැකලා තියෙනවනේ අම ඇදීනවනේ පිම්බෙද්දි. ඒ ඇදිලා ඇදිලා ඇදිලා ඇදිලා පිම්බිලා මම පැනින්න පටන් ගන්නවා. ඒ පැනිච්ච තැන් වලින් ඔක්කොම ගලනවා. මොනවද ගලන්නේ? ඕජා. එතකොට පිටින් පණුව ගහන්න ඕනේ නැහැ. අපේ ඇඟ ඇතුලේ දෙනු පණුව ඉන්නවා. තේරුණාද? මේකේ තියෙන මේ රසණේ හින්දා තේජෝ ධාතුව හින්දා උණ්ඩ වැඩියේ ඉන්න තැනින් එහෙම ඇවිදින්න බෑ. ඒ උන්ගේ ඇඟේ රසණේ වෙනස් වෙනවානේ. දැන් ඒකේ පණුව මාරු වැඩි වුණාම බෙහෙත්පොත්නේ නේද? දැන් මේක සීතල වුණ ගමන් උන්ට ඕන තැනක යන්න පුළුවන්. පිටින් පණුව ගහන්න ඕනේ නැහැ. මේක ඇතුළෙම ඉන්න කට්ටිය එළියට එනවා. ඉක්මනට ඕනේ. එහෙම පණුව ගහන ඕජාව වැක්කෙන්න මල දිරුණක් දැක්ක කෙනා. ඇස් ඇරිලා ඇස්සලා ඕජාව ගන්නවා. මේ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා හරි බුදුමයි කියනවා මේ හිතේ ඇති. ඒක දැක්කම මට රාග සිතක් ඇති වුණා කියලා. මේ කාන්තා මනසිරුළු දැක්කම. පණුව ගහලා පැලිලා වෝචාව ගලන එක දැක්කම රාග සිතක් ඇති වුණා කියලා. මම මොකද එතකොට කළේ? බතක් කිදෙන මොහොතකට එතනින් ආයෙ වුණා කියලා. දැන් එයා එතනම හිටියේ නෑ. බතක් පිටින්න කොච්චර කාලයක් ගියද යනවාද මේ භාගයක් කියන්නේ ඔබලට වැරදිලේ හාල් ගන්න බැහැ නෝ මේ කාලෙ ඉඳගෙන ඕ එදවල බතක් කිදෙන වෙලාවට එතනින් අයින් වුණා කියනවා අයින් වෙල සිහිය පිටවා ගත්තා කියනවා අරහත්ත්වේ සාක්ෂාත් කරලා දෙන්නද එදවිට බලන්න දැන් මේ උදේින් වැඩතුමාගේ ඉන්නක සාධාරණ නැද්ද? අරම සංඥාව සිහි කරද්දිත් අසුභේ වඩනවා කියලා හිතද්දි සුභේ වැඩෙන්න පුළුවන් කියලා. සුභාරමුණ වැඩෙන්න පුළුවන් කියලා. අන්නේ ඉඳ හිත හොඳට දමණය කරගත්තු කෙනෙකුට නම් ඕක හොඳ වෙයි කියනවා. අත්තිංකෝ කෝ භාරද්වාජ අන්‍යෝච හේතු අන්‍යෝච පච්චයෝ යේහිනේ ධාරේ වික්කු සුස්සුකාලා බ්‍රහ්මචරියං චරති. ස්වාමීනි භාග්‍යතුන් මේ භාරද්වාජයන් වහන්සේ ඕක විතරක් නම් වෙන්න බෑ කියනවා. අන්‍යෝ හේතුවක් අන්‍යෝ කාරණාවක් අන්‍යෝ ප්‍රත්‍යක් තියෙන්න ඕන කියනවා. මේ තරුණ භික්ෂූන් වහන්සේද මේ විදිහට මේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ. දැන් ඔබට හැකියාවක් නැති වෙන්න පුළුවන් මේක කරද්ද. මම කියවු මොකද්ද? මේ ශාසනයේ පහළ වුණ භික්ෂූන් මේ විදිහට මේක කළා කියලා සිත පාතවල. එතකොට ඔබට මේ ශාසනය ගැන ශ්‍රද්ධාවක් ඇති වෙයි. එතකොට භාරද්වාජ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා, වුත්තං කෝ ඒතම් මහරජ තේන භගවතා ජානතං පස්සතා රත සම්මා සම්බුද්දේව. මහරජ භාග්‍යතුන් වහන්සේ මෙහෙම සියල්ල දකින සියල්ල දන්න සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම කාරණාවකුත් දේශනා කරලා තියෙනවා. මොකක්ද දේශනා කරලා තියෙන්නේ? එත්ත තුන්වේ භික්කවේ ඉන්ද්‍රියේසු ගුත්තොද්වාරෝ විහෙරත. මහණෙනි මෙහෙ එන්න. මෙන්න මේ විදිහට ඉන්ද්‍රියන් ඉන්ද්‍රියේසු ගුත්තොද්වාරෝ විහෙරත. ඉන්ද්‍රියන් වල දොර වහගෙන වාසය කරනද. ගුත්තොද්වාර කියන්නේ මේ වැසූ දොර ඇතුළ වාසය කරන්න. අපිට ද්වාර කීයක් තියෙනවද? ඉන්ද්‍රියේ නමයක් තියෙනවා තමයි. ඒක හරි. ඉන්ද්‍රියන් හැටියට ද්වාර කීයක් තියෙනවද? හයයි තියෙන්නේ. ඒ තමයි ඇස නම් වූ ද්වාරය. ඒ දොරින් තමයි අපි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. කහනම් වූ ද්වාරය, ඒකත් එක්ක තමයි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. නාසය නම් වූ දොරටුව, ඒකෙන් තමයි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. කය නම් දිව නම් වූ දොරටුව, ඒකත් එක්ක තමයි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. කය නම් වූ දොරටුව, ඒකත් එක්ක තමයි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. මනස නම් වූ දොරටුව, ඒ මනසත් එක්ක තමයි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ඇස කන නාසය දිව කය මනස කියන දොරටු ටික වහගෙන ජීවත් වෙන්න කියනවා. ඒ කියන්නේ මොකක්ද? ඇස් පියාගෙන ඉන්න කියලාද? නෑ. ඇස් පියාගෙන ඉන්න කියන එක නෙමෙයි. කන් ඇඟිලි ගහගෙන ඉන්න කියන එක නෙමෙයි. මෙන්න ඒ කියන කාරණාව. චක්ුණා රූප විස්වා මා නිමිත්තග්ගායි හෝති අහුවත් මානු භ්‍යංජනග්ගායි යත්වාදිකරණ මේතන් චක්කු ඉන්ද්‍රියා නසංගුතන් විහරතන් අභිජ්ජා දෝමන සපාපකා කුසලා ධම්මා අනුවාසීයෝ. චක්ුණා රූප විස්වා, එහෙන් රූප දැක්කයි පස්සේ මා නිමිත්තග්ගාහි හෝති. ඒ රූපෙ ගැන නිමිති ගන්න එපා. මානු භ්‍යංජනග්ගාහි හෝ ගාහිනෝ, අඩුගාන නිමිත්තක් ගන්න එපා කියනවා. අනු නිමිත්තක් ගන්න එපා කියනවා. කොයි විදිහද? එතකොට නිමිති ගන්න එපා, අනුනිමිති ගන්න එපා කියපුවාම ඒක කොයි විදිහටද සිද්ධ වෙන්න ඕන කියන ගැටලුවක් මතුවෙනවා. රූපය දැක්කයි පස්සේ අපිට කෙලින්ම සටහන් වෙන්නේ මොකද්ද? නිමිති. එහෙම නැත්නම් අනුනිමිති. දැන් නිමිත්ත තමයි, දැන් අපි හිතමු ලස්සන රූපයක් දැක්කයි කියලා. ඉස්සෙල්ලම එනවා ලස්සනයි. ඒක දෙන්නේ නේද? ඊට පස්සේ තමයි හිතෙන්නේ ඇස් දෙක ලස්සනයි, කොට්ටේ ලස්සනයි. එහෙම හිතෙන්නේ ඊට පස්සේ. ආ, ඒකයි කියන්නේ නිමිත්තක් ගන්නත් එපා, අනුමිති ගන්න එපා. එතකොට එහෙමනම් කිසිම රූපයක් අපි ගන්නේ අපිට සල්කා බලන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ මොන නිමිතිද නොකත යුත්තේ? යත්වාධිකරණමේතං චක්කු ඉන්ද්‍රියං අසංයුතං විහරන්තං අභිච්ඡා දෝමනස්ස පාපක අකුසල ධම්මා අන්වස්සවේයෝ. යම්මාකාරයකින් මොන නිමිතිද නොකත යුත්තේ? යම්මාකාරයකින් ඇසනම් වූ ඉන්ද්‍රිය අසංයුතං විහරන්තං චක්කු ඉන්ද්‍රියං අසංයුතං විහරන්තං. මේ ඇසනම් වූ ඉන්ද්‍රිය අසංවරව විහරත අසංවරව වාසය කරති. යත්වාධිකරණ මේතං අධිකරණයක් පැනලා කියනවාද? අධිකරණය කියන්නේ පින්වන්නේ ආරවුල කියන එක. දැන් හිත තමන්ට නිවිසන සිල්ල තියාගෙන ඉන්න පුළුවන්ද? පුළුවන්නන්ද? ආරවුලක් තියෙන්නේ මොකකට හරි බැඳිලා ගිහිල්ලා ඒකේ පස්සේ යන්න හිතෙනවා නන්ද ආරවුලක් තියෙන්නේ. මොකක්ද ආරවුල? බැඳිලා ගිහිල්ලා පස්සේ. ඕ. අපි හිතමු ඔන්න ෂොපින් යද්දි මොකක් හරි අඳුමක් දැක්ක කියලා. දැන් ඒකට හිත බැඳිලා ගියා. මේ දැන් මේ කල්පනාවෙන්නම ඒක ගන්න නම් දැන් ආරවුලක් නේද හිතේ? දැන් ඔබට එහෙම වෙන්නේ නැද්ද? වෙනවද? එතකොට මේ බැඳීමක් ඇති වෙන්නේ නැත්නම් මේ ආරවුල නෑ. ආන් එතකොට තේරෙනවද මේ ඇහෙන් රූප දැක්කයි පස්සේ ආරවුලක් හදෙනවා කියන එක? ආන් එහෙනම් මේ ආරවුල නැතුව වාසය කරන්න පුළුවන්කම තියෙද්දි මේ ආරවුල ඇති වෙන ජාතියේ දේවල් ගන්න එපා කියනවා. එතකොට බැඳිලා යන එකත් ආරවුල. ඒකට කියනවා අභිජ්ජාව කියලා. දෝමනස ගැටිලා යන එකත් ආරවුලක්. දැන් අපි දැන් ඔන්න පිරිසක් ඉන්නවා. ඉන්දෙන්දි කට්ටිය හිනා වෙලා කතා කරමින් අහම්බෙන් පිටිපස්සෙ බලපු ගමන් දකින්නවා කවුරු හරි තමන්ට ඇද කරනවා පිටිපස්සෙ ඉඳන්. දැන් මොකද වෙන්නේ? දැක්ක ගමන් ගැටෙනවානේ. දැක්ක ගමන් ගැටෙනවා. හැබැයි අපි ආරවුලක් ඇති කරගන්නේ නැහැ වචනේ. එයාට බනින්නේ යන්නේ නැහැ. නමුත් හිතේ තියෙන ආරකවට පස්සේ ඉඳන් ඇද කරා කියන. තේරෙනව නේද? ආ දැක්කද? නමුත් ඒක නිමිත්තක් නේ ගත්තු. ඒක නොගෙන හිටියනම් ඒ නිමිත්ත ඇති වෙන්නේ ඒ ආරවුල හටගන්නේ නැහැ. අන්නේ ඒ වගේ අවිච්ඡා දෝමනස්සෝ පාපී අකුසල් තමන්ගේ හිතේ හට ගන්නවා නම් ඒ ජාතියේ නිමිති ගන්න එපා කියනවා වාග්කර්ණා. එතකොට දැන් මේ විදිහට නිමිති ගත්තු නැති මේ කාරණාවක් අපිට මොන ගෙහෙනවා මේ සිංහලේ මේ බණ කතාවල. ඔන්න අනුරාධපුරයේ යුගයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා කියලා. මේ ස්වාමීන් වහන්සේ අට්ටික සංඥාව වඩපු කෙනෙක්. අට්ටික සංඥාව කියන්නේ කයේ තියෙන ඇටසැකිල්ලම අරමුණු කරගෙන භාවනා කරනවා. එතකොට එයා කවුරු දිහා හැමතිස්සෙම හිතේ පවත්තන අරමුණ තමයි ඇටසැකිල්ල. එතකොට කාටිකල් දිහා බැලුවත් එයා බලන්නේ මොකක් හැටිද? ඇටසැකිල්ල. හැටසැකිල්ලක් හැටියට තමයි දැකෙන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ උදේ පිණ්ඩපාතේ වැඩිද්දී නෝනායි මහත්තයා දෙන්න රණ්ඩු කරගෙන නෝනා ගෙයින් එළියට බහලා යනවා. අද්දිත මේ ස්වාමීන් වහන්සේව මගදී මුණගැහුණා. තරහ වෙලා යනකම දැන් ස්වාමීන් වහන්සේ බිම බලාගෙන වැඩිද්දී මේ මම කියලා පෙන්නන්න ඕන කියලා හිතලා මේ සමහරකට අඳුරන ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්නේ ඇති. මම කියලා පොඩ්ඩක් හිනාම හකහක ගහයි. ස්වාමීන් වහන්සේ ඉසව ඔසවලා බැලුවා. ආය බිම බලාගෙන ඒ යන වඩින ගමන හැමෝම වැටියා. දැන් නෝන තරහ වෙලා යද්දී පස්සෙන් එනවා මහත්තයා නෝන හොයාගෙන. ඉතින් ඇහුවා ස්වාමීන් වහන්සේ මුණ ගැහුණ රත්ද මහත්තයා. ඇහුවා ස්වාමීනි මේ පැත්තට කාන්තාවක් එහෙම යනවා දැක්කද කියලා. අපේ නෝන එහෙම යනවා කාන්තාවක් යනවා දැක්කද කියලා. ඇහුවා ස්වාමීන් වහන්සේ වදාලා ගෑනියෙක්ද බිරිමියෙක්ද කියලා නම් මම දන්නේ නෑ කිව්වා. ඇට සැකිල්ලක් නම් අකාකක hina වෙවි. දැක්කද? ආ මේක තමයි පුරුදු කරන්න තියෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේට නිමිත්තක් ගෙනුනේ නෑ. අනුනිමිති ගෙනුනේ නෑ. මොකක්කට ගන්නද? කැමැත්ත ඇති වෙන නිමිත්තක් ඇති වුණෙත් නෑ. අනුනිමිත්තක් ඇති වුණෙත් අකමැත්ත ඇති වෙන නිමිත්තක් ඇති වුණෙත් නෑ. අනුනිමිත්තක් ඇති වුණෙත් නෑ. අපි හිතමු දැන් අර අපි කිව්වේ ඇද කරනවා දැක්ක කියලා. ඒ ඇද කරනවා දකීදීම දක්ෂෙක්ට එකත් එක්ක අත්තික සංඥාව වැටුණ නම් කොහොමද? අනේ මේකගේ ඇති කියලා හිතනවනේ. එතකොට තරහ යන නිමිත්තක් ඇති වෙයිද? ආන්දකද මේ ධර්මය පුරුදු කරන්නේ නැති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඇහැ රූප දැකලා මෙන්න මේ දෙක අවිජ්ජා ලෝභනස පාපී අකුසල ධර්මයන් ඇති වෙන නිමිති ගන්න එපා කියනවා. කනින් සද්දහන තේමී නිමිති ගන්න එපා කියලා වදාළා. නාසයෙන් ගඳ සුවඳ විඳලා දිවෙන් රස විඳලා කයින් පහස දකලා හිතින් හිතුවිලි හිතලවත් ගන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක කරන්න ඕන කියනවා. මෙන්න මේක පුරුදු කරන්න කියනවා. මෙන්න මේ විදියට කරන්න. කොයි විදියටද? ඇසින් රූපයක් දකිද්දී ඇසින් රූපයක් දකිද්දී මේ අවිජ්ජාව දුන්නස හටගත්තොත් එහෙම මේ රකගන්න ඕන. නමුත් බැරි වෙලාවත් රකගන්න බැරිම මේ කැමැත්තක් හෝ අකමැත්තක් හෝ අරුභුදේ හටගත්තොත් එහෙම ඒ වෙලෙම සිහිය පිහිටවන හැවිල්ලා අරුභුදේ අතහැරලා දාන්න කියනවා. ඒකේ හිත දරව ගන්න කියනවා. උපමාවක් දේශනා කරනවා. බලවත් පුරුෂයෙක් ඇරගෙන ඉන්නේ වහනවා තරම් වේගයෙන් කරන්නේ. වාගෙන ඉන්න ඇස් දෙක හරින තරම් වේගයෙන් කරන්න කියනවා. හිතේ ඇති වෙන දේ අතහැරලා දාන්න කියලා. කනින් සද්ද ඇහුවයි පස්සේ හිතේ ඇති වුණොත් එහෙම දැන් මේක කරන්න මොකද සිහියෙන් ඉන්නවා. හිතේ ඇති වෙනවා නම් එහෙම මේ අරුතේ ඒක දුරු කරන්න කියලා බලවත් ලෙස මේ ඇඟිලි දෙක පොළනවා වගේ අසුර ගහනවා කියලා කියන්නේ ඒකට. ඒ තරම් වේගයෙන් මේක දුරු කරන්න කියනවා. නාසයෙන් ගඳ සුවඳ විඳලා පස්සේ මේ අරුභුදේ හැදුනොත් ගැටේ වැටුනොත් ඒ ගැටේ ලියන්න ලිහලා දාගන්න කියනවා. නියුම් පතකට වතුර දැම්මයි පස්සේ වතුර රැඳෙන්නේ නැහැ නේද? උන නිලුම්පත පොට්ට ඇල කරපු ගම මොකද වෙන්නේ? අමාරු වෙද්ද වැටෙන්නේ ඉක්මනට වැටෙනවා. ඉක්මනටම රූට වැටෙනවා. ආ හේතකම් වේගෙන් නාසය රැක ගන්න කියනවා. දී රස විඳයි පස්සේ ඒ අරුදේ ඇඳුනොත් එහෙම අර්බුදේ කියපම ඔබට තේරෙනවා නේද? අර්බුදේ හැදුනොත් එහෙම ඒ අර්බුදේ දුරු කරගන්න කියනවා. ශක්ති සම්පන්න පුරුෂයෙක් දිව අගට කෙළ පිටක් ගන්නවා කියනවා. එතකොට ඒ දෙ කෙළ පිට එළියට වීසි කරන්න ගොඩක් මහන්සි ගන්න ඕනේද? නෑ. ආ මේ තරම් වේගයෙන් මේක දුරු කරන්න කියනවා. දිවෙන් රසයක් දෙනවා. අර්බුදේ හටගත්තු කයින් පහස ලැබුවයි පස්සේ අර්බුදේ හටගත්තොත් බලවත් පුරුෂයෙක් අකුලපු අත දිගාරින වේකේ දිගාරපු අත අකුලන්න යන වේකේ ඒ කයට පහස දැනිලා ඇති වෙන අර්බුදේ ලියලා දාගන්න කියලා. හිතින් හිතවිලි සිතද්දී අර්බුදේ නිවැරද එනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සිතින් සිතුවිලි හිතද්දී අර්බුදේ ඇති වුණොත් කැමැත්ත හෝ අකමැත්ත ඇති වෙලා මේ ගැටේ වැටුණොත් ඒ ගැටෙන් බේරෙන්න කියනවා. දවස මුළුල්ලේම රත් කරපු තැටියක් තියෙනවා. කොච්චර වෙලා රත් කරපු එකක්ද? ඔව් පැය 24ම රත් කරපු එකක්. මේ තැටින්ට මේ කවුරු හරි වතුර බින්දු 3-4ක් දානවා. චුට්ටක් වතුර චුට්ටක් ඉහිනවා. මොකක් වෙනවා? වාස්පෙට්. වැටෙනවත් එක්කම චිස් ගාලා වාස්පෙට් යනවා. ආන් ඒ තරම් වේගෙන්. ඒ තරම් වේගෙන්. හිතේ ඇතිවුණොත් එහෙම කැමැත්ත හෝ අකමැත්ත සිතුවිලිත් එක්ක පටලැවිලා අර්බුදේ ගොඩනැගුණොත් ඒ තරම් වේගෙන් මේක අතහැරලා දාන්න කියලා කියනවා. ඉතින් භාරද්වාජ ස්වාමීන් වහන්සේ වදාලා උදේම රජතුමාට රජතුමනේ ඔන්න ඔය ක්‍රමෙත් භාග්‍යතුන් වහන්සේ වදාලා ඔන්න ඔය විදිහට ඇස කනනාසේ දියකය මනසකේ ඉන්ද්‍රියන් ටික රකින්නවා නම් ඒ කෙනාට පුළුවන් කියනවා මේ තරුණ වයසේ හිටියට කරු කෙස් තිබුණට ඊගාවට මේ ජීවිතයේ පළවෙනි වයස් කාලයේ ගත කළාට කම්සප අනුභව නොකළට ඒවට හිත යන්න නොබී පරිපූර්ණ සම්පූර්ණයෙන් පාරිසුද්ධෝ පිරිසිදෝ නිවන් මාගේ හැසිරෙන්නේ ඒ කෙනාට පුළුවන් කියලා දේශනා කරනවා. ඒ වෙලාවේ උදේන් රජතුමා කියනවා අච්චරියන් භෝ භාරද්වාජ අභූතං භෝ භාරද්වාජ යාව සුභාසිත මිතං කුභෝ භාරද්වාජ චේතේන භගවතා ජානතා පස්සතා රහතා සම්මෝ සම්බුද්ධය. මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ මේ ඔය කියපු එක නම් ආශ්චර්ය කාරණාවක්. ඔය කියපු එක නම් අභූත කාරණාවක්. සුභාසිත විදා මනා කොට කියපු එකක් මම කවුරු විසින්ද සියල්ල දකින සියල්ල දන්න සියල්ල දකින ඒ අරහත් සම්මා සම්බුද්ධජානන් වහන්සේ කෝ කියලා තියෙන්නේ නම් මනා කොට කියපු එකමයි. ඕක දැනගෙන තමයි මනම් ඔය ක්‍රමෙත් දන්න හින්ද තමයි මේ තරුණ ස්වාමීන් වහන්සේලා මේ විදිහට පරිපූර්ණ පරිසුද්ධ බ්‍රහ්මවන් නොපේ හැසිරෙන්නේ. ස්වාමීන් භාරද්වාජයන් වහන්සේ ඇත්තම කියනවා නම් මම උනත් මේ ගිහි ගෙදර ඉන්න රජෙක් වෙච්චි මම උනත් කය රැකගෙන වචනේ රැක්මේ කය රැකගන්නේ නැතුව වචනේ රැකගන්නේ නැතුව සිත රැකගන්නේ නැතුව සිහිය පිහිටවා ගන්නේ නැතුව ඉන්ද්‍රියන් සංවර කරගන්නේ ඉන්ද්‍රිය මේ සංවර කරගන්නේ නැතුව අන්තපුරයට ගියොත් එහෙම මාව කැරකිලා යනවා. මගේ සිත පෙලෙනවා. මේ තියෙනවා ඒ වචන ටික. මගේ සිත පෙලෙනවා. මාව මේ ඒකට හවු වෙනවා අන්තපුරයට. දැන් මෙහා කියන්නේ කොහොමද රජතුමා? මම වචනේ රැකගන්නේ නැතුව, කය රැකගන්නේ නැතුව, හිත රැකගන්නේ නැතුව සිහි කල්පනාවක් නැතුව මම අන්තපුරයට ඇතුල් වුණොත් එහෙම මාව පැටලෙලා යනවා. මේ විසුන් වහන්සේලාගේ රූප ස්වභාවයට, ඒ හඬට, ඒ ගීතවලට මාව පැටලෙලා යනවා. මගේ සිහි මුලා වෙලා යනවා. මගේ සිත පෙළෙනවා කියනවා. දැන් කවුද කියන්නේ? රජතුමා. මගේ සිත පිළෙනවා කියනවා. නමුත් ස්වාමීනි භාරද්වාජයන් වහන්සේ සමහර දවස්වලට මම වචනේ රැකගෙන, කය රැකගෙන, සිත රැකගෙන මම අන්තපුරයට ඇතුල් වෙනවා හරියට සිංහෙක් ඇතුල් වෙනවා වගේ. එදාට මේ මොනවා මේ ඉඟිඟි කතා කිව්ව, ගීත කිව්ව, මොන මේ රැඟුම් රැඟුවා මගේ හිත පෙළෙන්නේ නැහැ. මගේ හිත යට වෙන්නේ නැහැ. මට ඕන වෙලාවක එතනින් ඒක බැස ගන්න නැතුව සිංහෙක් වගේ ආයෙ එළියට එන්න පුළුවන් වෙනවා. කොහොමද කියලාද? අන්තපුරයට ගිහිල්ලා. ස්වාමීනි භාරද්වාජයන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ වදාළා තියෙන ඔය ක්‍රමයෙන් ඒකාන්තයෙන් මාස්ටර්යයි අභූතයි. ඕක හරියට සෙය්‍යතාපි භෝ භාරද්වාජ නික්කුජ්ජිත මා උක්කුජ්ජය. මේ යටට හරවලා තිබ්බ එක උඩට හැරෙනවා අපි. පටිච්චන්නම් වා විවරය. හංගලා තිබ්බ එක ඇරලා පෙන්නනවා අපි. මූලස්සවා මග්ගං ආචික්කේය. මාමුලා වෙච්ච කෙනෙකුට පහර කීවා වගේ. අන්ධකාරේ වා තේන පච්චෝතං ධාවේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති ඉති. අඳුරේ කවුරු හරි පහරක් පත්තු කරන අපේ තියාගත්තා. ඇස් ඇති කන කට්ටියට මේ වටේ පිටේ තියෙන දේවල් බලා ගන්නවා වගේ. ඔය කියපු කාරණේ යන්නේ ඒ වගේ කියනවා. ඒමේත භූතං භාරද්වේච භාරද්වාජ අනීක පරියායේ ධම්මෝපකාසිතෝ. භාරද්වාජ ස්වාමීන් වහන්සේ නොඑක ආකාරයෙන් ධර්මය කියලා දුන්නා. ඒසාහං භෝ භාරද්වාජ භගවන්තං සරණං ගච්ඡාමි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ භාග්‍යමේ භාරද්වාජයන් වහන්සේ මම මේ භාග්‍යතුන් වහන්සේව බුදුරජාණන් වහන්සේව සරණං ගච්ඡාමි. ධම්මංච භික්ඛු සංඝංච. බුදුරජාණන් වහන්සේව ධර්මය සංගරත්නය සරණ යනවා. උපවාසකම් මම් භවම් භාරද්වාජෝ ධාරේතු අවචිතාකේ පානපේතං සරණං ගතාති. මාව අද ඉඳලා මේ උපවාසකේ කැටියට භාරද්වාජ ස්වාමීන් වහන්සේ දරා ගන්න අවචිතාකේ පානපේතං සරණං ගච්ඡාමි. මගේ දිවි ඇතිතා ආයේ වෙන කෙනෙක්ගෙන් ගාවට ගිහිල්ලා ආයේ මම මේක වෙනස් කරන්නේ නෑ. මේ බුදුන් වහන්සේ ධර්මයේ සඟුන් සරණ යන එක මම උපාසකෙක් වෙච්ච එක මේ ශාසනය මම ආයේ වෙනස් කරන්නේ නෑ. මම දිවි ඇතිතුරා උපාසකෙක් හැටියට දරා ගන්න කියලා කවුද කිව්වේ? උදේ රජතුමා කිව්වා. එතකොට බලන්න මේ රජතුමාගේ හිතේ පැහැදීමක් ඇති වුණා. ඒක නම් මේ සාසනය පිළිසන්න ලැබීම පිණිස තිරුවන්සන්න ගිය. ඉතින් අපිට පින්බන්නේ සමහරවිට මෙතන ඉන්න පුළුවන්. අර කියපු තුංගාකාරයෙන් ලෝකේ දකින්න පුළුවන් අය ඉන්න පුළුවන්. අර කියපු විදිහට අසුභ භාවනාව දියුණු කරන්න පුළුවන් අය මෙතන ඉන්න පුළුවන්. ඒ කියපු ආකාරයෙන් ඉන්ද්‍රිය භාවනාව අර ඇස කනනාසී දීවකයි මනස සංවර කරන එකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය භාවනාව වඩන්න පුළුවන්කම අදටත් තියෙනවා. ඉතින් මේකින්ම සෑම සියලු දෙනාට මේ ගෞතම සාසනේ පිළිසන්න ලබන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. සාදු.